Madhyama Nikaya 2.3.2 Aggivaccha Gottanta Suttam Evang Me Suttam Ekang Samayam Bhagava Savatthiyam Viharati Jetavane Anatha Pindikassa Arame Atheko Vaccha Gottanto Paribhajako Yena Bhagavaten Upasankami Upasankamitva Bhagavata Sandhin Sammodi Sammodaniyam Katang Saraniyam Vitisaritva Ekamantang Nisedi Ekamantang nisinno kho vaccha gottanto paribhajako Bhagavantang etadvocha Kinnu kho bho gottama Sassato loko Idameva satchang moghamanyanti Evanditti bhavangotamoti Nakho ahang vaccha evanditti Sassato loko idameva satchang Chang moghamanyanti Kimpana bhagatama Asasato loko Idameva satchang moghamanyanti Evandit Ti bhavang gotamoti Nakho ahang vaccha evanditti Asasato loko idameva satchang moghamanyanti Kinnukho bho gotama Antava loko idameva satchang moghamanyanti Evanditti bhavangotamoti Nakho ahang vaccha evanditti Antava loko idameva satchang moghamanyanti Kimpana bhagatama Anantava loko idameva satchang moghamanyanti Evanditti Ti bhavang gotamoti Nakho ahang vaccha evanditti Anantava loko idameva satchang moghamanyanti Kinnukho bho gotama Sanjeevaṁ taṁ sarīraṁ idameva satchaṁ moghamanyanti evan ditti bhavan gotamoti nako aham vacca evan ditti tan jivan tan sariran idameva saccam moghamanyanti kimpana bhagatama anyam jivan anyam sariran idameva saccam Chang moghamanyanti evan ditti bhavan gotamoti nako aham vacca evan ditti anyam jivan anyam sariran idameva saccam Chang moghamanyanti kinukho bhogatama hoti tathagato paramarana idameva saccam moghamanyanti evan ditti bhavan gotamoti Nako aham vacca evan ditti hoti tathagato paramarana idameva saccam moghamanyanti kimpana bhagatama Nahoti tathagato paramarana idameva saccam moghamanyanti evan ditti bhavan gotamoti nako aham vacca evan ditti Nahoti tathagato paramarana idameva saccam moghamanyanti kinukho bhogatama hoti chana cha hoti tathagato paramarana idameva saccam Chang moghamanyanti evan ditti bhavan gotamoti nako aham vacca evan ditti hoti chana cha hoti tathagato paramarana idameva saccam Chang moghamanyanti kimpana bhagatama neva hoti nana hoti tathagato paramarana idameva saccam moghamanyanti evan ditti ti bhavan gotamoti nako aham vacca evan ditti meva hoti nana hoti tathagato paramarana idameva saccam moghamanyanti kinukho bhagatama sassato loko idameva saccam moghamanyanti evan ditti bhavan gotamoti iti putto samano nako aham vacca evan ditti Sassato loko idameva satchang moghamanyanti ti vadesi. Kim pana bhogatama asassato loko idameva satchang moghamanyanti. Evan ditthi bhavangotamo ti iti putto samano. Nako ahang vatcha evan ditthi. Asassato loko idameva satchang moghamanyanti ti vadesi. Kinnukho bhogatama anantava loko idameva satchang moghamanyanti. Evan ditthi bhavangotamo ti iti putto samano. Nako ahang vatcha evan ditthi. Antava loko idameva satchang moghamanyanti ti vadesi. Kim pana bhogotama anantava loko idameva satchang moghamanyanti. Evan ditthi bhavangotamo ti iti putto samano. Nako ahang vatcha evan ditthi. Anantava loko idameva satchang moghamanyanti ti vadesi. Kinnukho bhogatama tan jivaṃ taṃ sarīraṃ. Idameva satchang moghamanyanti. Evan ditthi bhavangotamo ti iti putto samano. Nako ahang vatcha evan ditthi. Tan jivaṃ taṃ sarīraṃ idameva satchang moghamanyanti ti vadesi. Kim pana bhogatama anyaṃ jīvaṃ anyaṃ sarīraṃ idameva satchaṃ moghamanyanti. Evaṃ ditthi bhavangotamo ti iti putto samano. Nako ahang vatcha evan ditthi. Anyaṃ jīvaṃ anyaṃ sarīraṃ idameva satchaṃ moghamanyanti ti vadesi. Kinnukho bhogatama hoti tathāgato parammaraṇa idameva satchaṃ moghamanyanti. Evaṃ ditthi bhavangotamo ti iti putto samano. Nako ahang vatcha evaṃ ditthi. Hoti tathāgato parammaraṇa idameva satchaṃ moghamanyanti ti vadesi. Kim paṇa bhogatama na hoti tathāgato parammaraṇa idameva satchaṃ moghamanyanti. evaṃ ditthi bhāṅgotamoti iti puṭṭho samāno nakho ahaṃ vacca evaṃ ditthi nahoti tathāgato parammaraṇa idameva saccaṃ moghamaññanti iti vadesi Pinnukho bhogotama hoti chana cha hoti tathāgato parammaraṇa idameva saccaṃ moghamaññanti evaṃ ditthi bhāṅgotamoti iti puṭṭho samāno Nakho ahaṃ vacca evaṃ ditthi hoti chana cha hoti tathāgato parammaraṇa idameva saccaṃ moghamaññanti iti vadesi kimpana bhogotama neva hoti nana hoti tathāgato parammaraṇa idameva saccaṃ moghamaññanti evaṃ ditthi bhāṅgotamoti iti puṭṭho samāno nakho ahaṃ vacca evaṃ ditthi neva hoti nana hoti tathāgato parammaraṇa idameva saccaṃ moghamaññanti iti vadesi kimpana bhāṅgotamo ādīnavaṃ sampassamāno evaṃ imāni sabbaso ditthigatāni anupagatoti sassato lokoti kho vacca ditthigatametaṃ ditthigahanaṃ ditthikantāraṃ ditthivisukaṃ ditthi vipphanditaṃ ditthi saṃyojanaṃ sadukkhaṃ savighātaṃ saupāyāsaṃ saparilāhaṃ na nibbidāya na virāgāya na nirodhāya na upasamāya na abhiññāya na sambodhāya na nibbānāya saṃvattati asassato lokoti kho vacca peyāla antavā lokoti kho vacca peyāla anantavā lokoti kho vacca peyāla taṃ jīvaṃ taṃ sarīranti kho vacca peyāla aññaṃ jīvaṃ aññaṃ sarīranti kho vacca peyāla hoti tathāgato parammaraṇāti kho vacca peyāla na hoti tathāgato parammaraṇāti kho vacca peyāla hoti chana cha hoti tathāgato parammaraṇāti kho vacca peyāla neva hoti nana hoti tathāgato parammaraṇāti kho vacca දිට්ඨිගතමේතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරං දිට්ඨිවිසුකං දිට්ඨිවිප්පන්දිතං දිට්ඨිසංයෝජනං සදුක්ඛං සවිඝාතං සෝපායාසං සපරිලාහං නනිබ්බිදායන විරාගායන නිරෝධාය නූපසමායන අභිඤ්ඤායන සම්බෝධාය නනිබ්බානාය සංවත්තති ඉමං කෝ අහං වච්ච ආදීනවං සම්පස්සමානෝ ඒවං ඉමානි සම්බසෝ දිට්ඨිගතානි අනුපගතෝති අත්ථිපන භූතෝ ගෝතමස්ස කිංචි දිට්ඨිගතන්ති දිට්ඨිගතන්ති කෝ වච්ච අපනීතමේතං තථාගතස්ස දිට්ඨං හේතං වච්ච තථාගතේන ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ථංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ථංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරානං සමුදයෝ ඉති සංඛාරානං අත්ථංගමෝ ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤාණස්ස සමුදයෝ ඉති විඤ්ඤාණස්ස අත්ථංගමෝති තස්මා තථාගතෝ සබ්බමඤ්ඤිතානං සබ්බමතිතානං සබ්බ අහිංකාර මමිංකාර මානානුසයානං කයා විරාගා නිරෝධා චාගා පටිනිස්සග්ගා අනුපාදා විමුත්තෝති වදාමීති ඒවං විමුත්ත චිත්තෝ පන භෝගෝතම භික්ඛු කුහිං උපපඤ්ජතීති උපපජ්ජතීති කෝවච්චන උපේති තේනහි භෝගෝතමන උපපජ්ජතීති නඋපපජ්ජතීති කෝවච්චන උපේති තේනහි භෝගෝතම උපපජ්ජතීති චනච උපපජ්ජතීති උපපඤ්ජති චනච උපපඤ්ජතීති කෝවච්චන උපේති තේනහි භෝගෝතමනේව උපපඤ්ජති නුනුපපඤ්ජතීති නේව උපපඤ්ජති නුනුපපඤ්ජතීති කෝවච්චන උපේතීති ඒවං විමුත්ත චිත්තෝ පන භෝගෝතම භික්ඛු කුහිං උපපඤ්ජතීති ඉති පුට්ඨෝ සමානෝ උපපඤ්ජතීති කෝ වච්චන උපේතීති වදේසි तेनहि भोगोतमन उपपद्यते तेति पुंठो समानो न उपपद्यते ति खो वच न उपेतेति वदेसि तेनहि भोगोतम उपपद्यते च न च उपपद्यते तेति पुंठो समानो उपपद्यते च न च उपपद्यते ति खो वच न उपेतेति वदेसि तेनहि भोगोतम नैव उपपद्यते ननूपपद्यतेति इति पुंठो समानो नैव उपपद्यते ननूपपद्यतेति खो वच न उपेतेति वदेसि इत्थाहं भोगोतम अज्ञानमापादिं इत्थ सम्मोहमापादिं यापि मे एषा भूतो गोतमस्स पुरिमेन कथा सल्लापेन अहु पसादमत्ता सापि मे एतरहि अन्तरहिताति अलंहिते वच अज्ञानाय अलं सम्मोहाय गंभीरोहायं वच धम्मो दुन्दसो दुरनुबोध संतो पणीतो अतंकावचरो निपुनो पंडित वेदनीयो सोतया दुञ्जानो अन्यदिन्थिकेन अन्यखन्तिकेन अन्यरुचिकेन अन्यत्रयोगेन अन्यत्रत्थाचर्यकेन तेन हि वच तन्येवेत्थ पटिपुच्छिस्सामि यथा ते खमेय तथा नं व्याकरेयासि तं किं मन्यसि वच सचेते पुरतो अङ्गिजलेय जानीयासि त्वं अयं मे पुरतो अङ्गिजलतीति सचेमे भोगोतम पुरतो अङ्गिजलेय जानीयाहं अयं मे पुरतो अङ्गिजलतीति सचेपनतं वच एवं पुञ्छेय यो ते अयं पुरतो अङ्गिजलति अयं अङ्गिकिं पटिञ्च जलतीति एवं पुंठो त्वं वच किंति व्याकरेयासीति सचेमं भोगोतम एवं पुंछेय यो ते अयं पुरतो अङ्गिजलति अयं अङ्गिकिं पटिञ्च जलतीति एवं पुट्ठो अहं भोगोतम एवं व्याकरेयं यो मे अयं पुरतो अङ्गिजलति अयं अङ्गितिन कण्ठोपादानं पटिञ्च जलतीति सचेते वच्च पुरतो सो अङ्गिनिम्बायेय जानीयासि त्वं अयं मे पुरतो अङ्गिनिब्बुतोति सचेमे भोगोतम पुरतो सो अग्निनिबंबायय जानेयाहं अयं मे पुरतो अग्निनिबंबुतोति सचे पनतं वच्चेवं पुच्छेय योते अयं पुरतो अग्निनिबंबुतो सो अग्गितो कतमं दिसंगतो पुरत्थिमं वा पच्छिमं वा उत्तरं वा दक्षिणं वाति एवं पुंठो त्वं वच्च किंति व्याकरेयासीति न उपेति भोगोतम यं हि सो गोतम अग्गि तिन कंठु पादानं पटिच्च अजलि तस्स च परियादाना अन्यस्स च अनुपहारा अनाहारो निब्बुतो त्वेव संखं गच्छतीति एवमेव को वच्च येन रूपेन तथागतं पञ्ञापयमानो पञ्ञापेय तं रूपं तथागतस्य पहिनं उच्छिन्न मूलं तालावत् सुखतं अनभावकतं आयतिं अनुपादधम्मं रूपसंखा विमुत्तो को वच्च तथागतो गंभीरो अप्पमेयो दुःपरियोगाहो सेयथापि महासमुद्दो उपपद्यतीति न उपेति न उपपद्यतीति न उपेति उपपद्यति च न च उपपद्यतीति न उपेति नेव उपपद्यति ननूपपद्यतीति न उपेति याय वेदनाय तथागतं पञ्ञापयमानो पञ्ञापेय सा वेदना तथागतस्य पहिना उच्छिन्न मूला तालावत्थु कथा अनभावकथा आयतिं अनुपादधम्मा वेदना संखा विमुत्तो को वच्च तथागतो गंभीरो अप्पमेयो दुःपरियोगाहो सेयथापि महासमुद्दो उपपद्यतीति न उपेति न उपपद्यतीति न उपेति उपपद्यति च न च उपपद्यतीति न उपेति नेव उपपद्यति ननूपपद्यतीति न उपेति याय संज्ञाय तथागतं पञ्ञापयमानो पञ्ञापेय सा संज्ञा तथागतस्य पहिना उच्छिन्न मूला तालावत्थु कथा अनभावकथा आयतिं अनुपादधम्मा संज्ञा संखा विमुत्तो को वच्च तथागतो गंभीरो පමේයෝ දුප්පරියෝගාහෝ සේයථාපි මහාසමුද්දෝ උපපඤ්ජතේති නෝපේති නෝපපඤ්ජතේති නෝපේති උපපඤ්ජති චනච උපපඤ්ජතේති නෝපේති නේව උපපඤ්ජති නනෝපපඤ්ජතේති නෝපේති යේහි සංඛාරේහි තථාගතං පඤ්ඤාපයමානෝ පඤ්ඤාපේය තේ සංඛාරා තථාගතස්ස පහීනා උච්චින්න මූලා තාලාවත්තු කතා අනභාව කතා ආයතින් අනුප්පාද ධම්ම සංඛාර සංඛා විමුත්තෝ කොවච්ච තථාගතෝ ගම්භීරෝ අප්පමේයෝ දුප්පරියෝගාහෝ සේයථාපි මහාසමුද්දෝ උපපඤ්ජතේති නෝපේති නෝපපඤ්ජතේති නෝපේති උපපඤ්ජති චනච උපපඤ්ජතේති නෝපේති නේව උපපඤ්ජති නනෝපපඤ්ජතේති නෝපේති යේන විඤ්ඤාණේන තථාගතං පඤ්ඤාපයමානෝ පඤ්ඤාපේය තං විඤ්ඤාණං තථාගතස්ස පහීනං උච්චින්න මූලං තාලාවත්තු කතං අනභාව කතං ආයතින් අනුප්පාද ධම්මං විඤ්ඤාණ සංඛා විමුක්තෝ කොවච්ච තථාගතෝ ගම්භීරෝ අප්පමේයෝ දුප්පරියෝගාහෝ සේයථාපි මහාසමුද්දෝ උපපඤ්ජතේති නෝපේති නෝපපඤ්ජතේති නෝපේති උපපඤ්ජති චනච උපපඤ්ජතේති නෝපේති නේව උපපඤ්ජති නනෝපපඤ්ජතේති නෝපේතිති ඒවං බුත්තේ වච්චගොත්තෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදෝච සේයථාපි භෝගෝතම ගාමස්සවා නිගමස්සවා අවිදූරේ මහාසාල රුක්ඛෝ තස්ස අනිච්චතා සාඛා පලාසං පලුඤ්ජෙය්‍ය තච පපටිකං පලුඤ්ජෙය්‍ය පෙග්ග පලුඤ්ජෙය්‍ය සෝ අපරේන සමයේන අපගත සාඛා පලාසෝ අපගත තච පපටිකෝ අපගත පෙංගකෝ සුද්ධෝ අස්ස සාරේ පතිත්ඨිතෝ ඒව මේ විදම් භෝතෝ ගෝතමස්ස පාවචනං අපගත සාඛා පලාසං අපගත තච පපටිකං අපගත පෙග්ගුකං සුද්ධං සාරේ පතිට්ඨිතං අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම පේයාල උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති. අග්ගිවච්ඡගොත්ත සුත්තං නිට්ඨිතං.